మధ్యమ నికాయు 2.2.10 కీటాగిరి సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా కాశీసు చారికం చరతి మహతా భిక్ఖు సంఘేన సంధిం తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి అహం కో భిక్ఖవే అన్యత్రేవ రత్తి భోజనా భుంజామి అన్యత్ర కోపనాహం భిక్ఖవే రత్తి భోజనా భుంజమాను అంపాబాధతం చ సంజానామి అంపాతంకతం చ లహుంటానం చ బలం చ పాశు విహారం చ ఏతతుమ్మేపి భిక్ఖవే అన్యత్ త్రేవ రత్తి భోజనా భుంజత అన్యత్ర కోపన భిక్ఖవే తుమ్మేపి రత్తి భోజనా భుంజమానా అంపాబాధతం చ సంజానిస్సత అంపాతంకతం చ లహుంఠానం చ బలం చ పాశు విహారం చాతి ఏవం భంతేతి కోతే భిక్ఖు భగవతో పచ్చసోసు అథ కో భగవా కాశీసు అనుపుంబేన చారికం చరమాను ఏన కీటాగిరి నామ కాశీనం నిగము తదవసరి తత్ర సుదం భగవా కీటాగిరిస్మిం విహరతి కాశీనం నిగమే తేన కోపన సమయేన అస్సజి పునంబ సుఖానామ భిక్ఖు కీటాగిరిస్మిం ఆవాసికాంతి అథ కో సంబహులా భిక్ఖు ఏన అంసజి పునంబ సుఖా భిక్ఖు తేనుపసంకమిన్సు ఉపసంకమిత్వా అస్సజి పునంబ సుఖే భిక్ఖు ఏతద్ వోచుం భగవాకో ఆవుసు అన్యత్రేవ రత్తి భోజనా భుంజతి భిక్ఖు సంఘోచ అన్యత్ర కోపనావసు రత్తి భోజనా భుంజమానా అంపాబాధతం చ సంజానంతి अपातंकतंच लहुठानंच बलंच फासु विहारंच एथ तुम्हेपि आउसु अन्यत्रेव रत्ति भोजना भुञ्जत अन्यत्र खोपनाउसो तुम्हेपि रत्ति भोजना भुञ्जमाना अपबाधतंच संजानिस्सथ अपातंकतंच लहुठानंच बलंच फासु विहारंचाति एवं वुत्ते अस्सजि पुनम्बसुका भिक्खु ते भिक्खु एतद् वोचुं मयंखो आउसो सायंचेव भुञ्जाम पातो च दिवा च विकाले ते मयं सायंचेव भुञ्जमाना पातो च दिवा च विकाले अपबाधतंच संजानाम अपातंकतंच लहुठानंच बलंच फासु विहारंच ते मयं किं संदिट्ठिकं हित्वा कालिकं अनुधाविंसाम सायंचेव मयं भुञ्जिस्साम पातो च दिवा च विकालेति यतो को ते भिक्खु न सखिंसु अस्सजि पुनम्बसुके भिक्खु संज्ञापेतुं अथ येन भगवा तेनुपसंकमिंसु उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेदिंसु एकमन्तं निषिन्नाखो ते भिक्खु भगवन्तं एतद्वोचुं इदमयं भन्ते येन अस्सजि पुनम्बसुका भिक्खु तेनुपसंकमिंह उपसंकमित्वा अस्सजि पुनम्बसुके भिक्खु एतद्वोचुंह भगवाखो आवसु अन्यत्रेव रत्ति भोजना भुञ्जति पेयाल फासु विहारंचाति एवं वुत्ते भन्ते अस्सजि पुनम्बसुका भिक्खु अम्हे एतद्वोचुं मयंखो आवसु पेयाल दिवाच विकालेति यत खमयं भन्ते न सख्यं असजि पुनम्ब सुखे भिक्खु संज्ञापेतुम् अथ मयं एतमत्थं भगवतो आरोचे माति अथ को भगवा अन्यतरं भिक्खुं आमन्त्रयसि एहि त्वं भिक्खु मम वचनेन अस्सजि पुनम्ब सुखे भिक्खु आमन्त्रयेहि सत्थायस्मन्ते आमन्तेतीति एवं भन्तेति को सो भिक्खु भगवतो पठिसुत्वा येन अस्सजि पुनम्ब सुखा भिक्खु तेनुपसङ्कमि उपसङ्कमित्वा अस्सजि पुनम्ब सुखे भिक्खु एतदोच सत्थायस्मन्ते आमन्तेतीति एवमावसोति को अस्सजि पुनम्ब सुखा भिक्खु तस्य भिक्खुनो पठिसुत्वा येन भगवा तेनुपसङ्कमिंसु उपसङ्कमित्वा भगवन्तं अभिवादयित्वा एकमन्तं निषेदिंसु एकमन्तं निसिन्नेखो अस्सजि पुनम्ब सुखे भिक्खु भगवा एतदवोच सच्चं किरभिक्खवे सम्बहुला भिक्खु तुं मे उपसङ्कमित्वा एतदवोचुं भगवा ख आस अन्यत्रेव रत्ति भोजना भुञ्जति भिक्खु सङ्घोच अन्यत्र खोपनावसो रत्ति भोजना भुञ्जमाना अपबाधतं च सञ्जानन्ति अपातङ्कतं च लहुण्ठानं च बलञ्च पाशु विहारञ्च एथ तुं हि पियावसु अन्यत्रेव रत्ति भोजना भुञ्जथ अन्यत्र खोपनावसु तुं हेऽपि रत्ति भोजना भुञ्जमाना अपबाधतं च सञ्जानिस्सथ अपातङ्कतं च लहुण्ठानं च बलं च पाशु विहारं चाति एवं बुद्धे किर भिक्खवे तुं हि ते भिक्खु एवं अवचुन्थ मयं खो आवसो सायं चेव भुञ्जाम पातो च दिवा च विकाले ते मयं सायं चेव भुञ्जमाना पातो च दिवा च विकाले अपबाधतं च संजानाम अपातंकतं च लहुठानं च बलं च पाशु विहारं च ते मयं किं संदिष्टिकं हित्वा कालिकं अनुधाविंसाम सायं चेव मयं भुञ्जिंसाम पातो च दिवा च विकालेति एवं भन्ते किन्नु मे तुम हे भिक्खवे एवं धम्मं देशितं आजानाथ यं किञ्चायं पुरिसपुंगलो पटिसंवेदति सुखं वा दुःखं वा अदुःखम सुखं वा तस्स अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवर्धन्ति इति नो हेतं भन्ते ननु मे तुम हे भिक्खवे एवं धम्मं देशितं आजानाथ इधे कच्छस्स एव रूपं सुखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवर्धन्ति कुसला धम्मा परिहायन्ति इधपने कच्छस्स एव रूपं सुखं वेदनं वेदियतो अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवर्धन्ति इधे कच्छस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवर्धन्ति कुसला धम्मा परिहायन्ति इधपने कच्छस्स एव रूपं दुःखं वेदनं वेदियतो अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवर्धन्ति इधे कच्छस्स एव रूपं अदुःखम सुखं वेदनं वेदियतो अकुसला धम्मा अभिवर्धन्ति कुसला धम्मा परिहायन्ति इधपने कच्छस्स एव रूपं अदुःखम सुखं वेदनं वेदियतो अकुसला धम्मा परिहायन्ति कुसला धम्मा अभिवर्धन्ति इति एवं भन्ते साधु भिक्खवे मया चेतं भिक्खवे अज्ञातं अभविष्य අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අභිවණ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ තී ඒව මහං අජානන්ත ඒව රූපං සුඛං වේදනං පජහතාති වදෙයං අපිනුමේ ඒතං භික්කවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්තේ යස්මාචකෝ ඒතං භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා අභිවණ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ තී තස්මාහං ඒව රූපං සුඛං වේදනං පජහතාති වදාමි මයාචේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අභිවණ්ඩಂತಿ තී ඒව මහං අජානන්තෝ ඒව රූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහරතාති වදෙයං අපිනුමේ ඒතම් භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්තේ යස්මාචකෝ ඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං සුඛං වේදනං වේදියතෝ අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අභිවණ්ඩಂತಿ තී තස්මාහං ඒව රූපං සුඛං වේදනං උපසම්පජ්ජ විහරතාති වදාමි මයාචේතම් භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවණ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්තිති ඒවමහං අජානන්තු ඒවරූපං දුක්ඛං වේදනං පජහතාති වදෙයං අපිනුමේතම් භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්තේ යස්මාචකෝ ඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවණ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්තිති තස්මාහං ඒවරූපං දුක්ඛං වේදනං පජහතාති වදාමි මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසංචිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවණ්ඩන්තිති ඒවමහං අජානන්තෝ ඒවරූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදෙයං අපිනුමේතම් භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්තේ යස්මාචකෝ ඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒවරූපං දුක්ඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවණ්ඩන්තිති තස්මාහං ඒවරූපං දුක්ඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදාමි මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒවරූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතෝ අකුසලා ධම්මා අභිවණ්ඩන්ති කුසලා ධම්මා පරිහායන්ති ති ඒව මං අජානන්තු ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං පජහතාති වදෙයං අපිනුමේතම් භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්තේ යස්මාචකෝඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්සේව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතු අකුසලා ධම්මා අභිවද්ධන්ති කුසලා ධම්මා පරිහායන්ති ති තස්මාං ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං පජහතාති වදාමි මයා චේතං භික්ඛවේ අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්චිකතං අපස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතු අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවද්ධන්ති ති ඒව මං අජානන්තු ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදෙයං අපිනුමේතං භික්ඛවේ පතිරූපං අභවිස්සාති නොහේතම් භන්ති යස්මාචකෝඒතම් භික්ඛවේ මයා ඥාතං දිට්ඨං විදිතං සච්චිකතං පස්සිතං පඤ්ඤාය ඉදේකච්චස්ස ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං වේදියතු අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවද්ධන්ති ති තස්මාහං ඒව රූපං අදුක්ඛම සුඛං වේදනං උපසම්පජ්ජ විහරථාති වදාමි නාහං භික්ඛවේ සබ්බේ සංයේව භික්ඛූනං අප්පමාදේන කරණීයන්ති වදාමි නපනාහං භික්ඛවේ සබ්බේ සංයේව භික්ඛූනං නාප්පමාදේන කරණීයන්ති වදාමි යේතේ භික්ඛවේ භික්ඛු අරහන්තෝ කීනාසවා උසිතවන්තෝ කතකරණීයා ඕහිත භාරා අනුපපත්ත සදත්තා පරික්ඛීන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා තථා රූපානාහං භික්ඛවේ භික්ඛූනං නාප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු කතං තේසං අප්පමාදේන අභම්බාතේ පමජ්ජිතුං ඒචකෝතේ භික්ඛවේ භික්ඛු සික්ඛා අප්පත්තමානසා අනුත්තරං යෝගක්ඛේමං පත්ථයමානා විහරಂತಿ තථා රූපානාහං භික්ඛවේ භික්ඛූනං අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු අප්පේවනාමි මේ ආයස්මන්තෝ අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානා කල්යාණ මිත්තේ භජමානා ඉන්ද්‍රියානි සමන්නානය මානා යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියං පම්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරී පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරෙයුන්ති ඉමං කෝ අහං භික්ඛවේ ඉමේ සම්භික්ඛූනං අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි සත්තිමේ භික්ඛවේ පුංගලා සන්තෝ සංවිඤ්ඤමානා ලෝකස්මින් කතමේ සත්ත උභත භාග විමුත්තෝ පඤ්ඤා විමුත්තෝ කාය සංඛේ දිට්ඨප්පත්තෝ සද්ධා විමුත්තෝ ධම්මානුසාරේ සද්ධානුසාරේ කතමෝ ච භික්ඛවේ පුංගලෝ උභත භාග විමුත්තෝ ඉද භික්ඛවේ කච්චෝ පුංගලෝ ඒතේ සන්තා විමුක්ඛා තික්කම් රූපේ ආරුප්පා තේ කායේන පස්සිට්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛේනා හොන්ති අයං උච්චති භික්ඛවේ පුංගලෝ උභතෝ භාග විමුත්තෝ හිමස්ස කෝ අහං භික්ඛවේ භික්ඛුනෝ න අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු කතං තස්ස අප්පමාදේන අභම්බෝ සෝ පමඤ්ජිතං කතමෝ ච භික්ඛවේ පුංගලෝ පඤ්ඤා විමුත්තෝ ඉද භික්කවේ කංචෝ පුංගලෝ ඒතේ සන්තාවිමොක්කාතික්කම්ම රූපේ ආරුම්පා තේනකායේන පස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීනා හොන්ති අයං වුච්චති භික්ඛවේ පුංගලෝ පඤ්ඤා විමුත්තෝ ඉමස්ස භික්ඛෝ අහං භික්ඛවේ භික්ඛුනෝ න අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු කතං තස්ස අප්පමාදේන අභබ්බෝ සෝ පමඤ්ජිතුං කතමෝ ච භික්ඛවේ පුංගලෝ කාය සංඛී ඉද භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ ඒතේ සන්තා විමුක්ඛාතික්කම්ම රූපේ ආරුප්පා තේන කායේන පස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛීනා හොන්ති අයං වුච්චති භික්ඛවේ පුංගලෝ කාය සංඛී ඉමස්ස කෝ අහං භික්ඛවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු අප්පේව නාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රයානි සමන්නානයමානු යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියං පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේයාති ඉමං කෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි කතමෝ ච භික්ඛවේ පුංගලෝ දිට්ඨප්පත්තෝ ඉද භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ ඒතේ සන්තා විමුක්ඛාතික්කම්ම රූපේ ආරුප්පා තේන කායේන පස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛීනා හොන්ති තථාගතප්පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය බෝධිට්ඨා හොන්ති වෝ චරිතා අයං උච්චති භික්ඛවේ පුංගලෝ දිට්ඨප්පත්තෝ इमस्स भिक्खो अहं भिक्खवे भिक्खुनो अप्पमादेन करणीयन्ति वदामि तं किस्स हेतु अप्पेव नाम अयमायस्मा अनुलोमिकानि सेनासनानि पटिसेवमानो कल्याणमित्ते भजमानो इन्द्रियानि समन्नानयमानो यस्सत्थाय कुलपुत्ता सम्मदेव अगारस्मानगार्यं पब्बजन्ति तदनुत्तरं ब्रह्मचर्य परियोसानं दिट्ठेव धम्मे सयं अभिन्या सञ्चिकत्वा उपसंपज्ज विहरेयाति इमं को अहं भिक्खवे इमस्स भिक्खुनो अप्पमाद फलं संपस्समानो अप्पमादेन करणीयन्ति वदामि कथमो च भिक्खवे पुंगलो सद्धा विमुत्तो इध भिक्खवे एकच्चो पुंगलो येते संता विमुक्खा अतिक्कम्म रूपे आरुप्पा तेन कायेन पश्यित्वा विहरति पञ्याय चस्स दिस्वा एकञ्चे आसवा परिक्खीना हुन्ति तथागते चस्स सद्धा निविट्ठा होति मूलजाता पतिष्ठिता अयं उच्यते भिक्खवे पुंगलो सद्धा विमुत्तो इमस्स भिक्खो अहं भिक्खवे भिक्खुनो अप्पमादेन करणीयन्ति वदामि तं किस्स हेतु अप्पेव नाम अयमायस्मा अनुलोमिकानि सेनासनानि पटिसेवमानो कल्याणमित्ते भजमानो इन्द्रियानि समन्नानयमानो यस्सत्थाय कुलपुत्ता सम्मदेव अगारस्मा अनगार्यं पब्बजन्ति तदनुत्तरं ब्रह्मचर्य परियोसानं दिट्ठेव धम्मे सयं अभिन्या सञ्चिकत्वा उपसंपज्ज विहरेयाति इमं को अहं भिक्खवे इमस्स भिक्खुनो अप्पमाद फलं संपस्समानो अप्पमादेन करणीयन्ति वदामि। කතමෝච භික්ඛවේ පුංගලෝ ධම්මානුසාරී ඉද භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ ඒතේ සන්තා විමුක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේන කායේන පස්සෙත්වා විහරති පඤ්ඤාය චස්ස දෙස්වා ආසවා අපරික්ඛීනා හොන්ති තථාගතප්පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිඤ්ඤානං ඛමන්ති අපි චස්ස ඉමේ ධම්මා හොන්ති සේයතිදං සද්ධින්ද්‍රියං විරේන්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤින්ද්‍රියං අයං උච්චති භික්ඛවේ පුංගලෝ ධම්මානුසාරී ඉමස්ස භික්ඛවං භික්ඛවේ භික්ඛුනු අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස ඒතු අප්පේව නාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රයානි සමන්නානය මානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරේයාති ඉමංකෝම් භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි කතමෝච භික්ඛවේ පුංගලෝ සද්ධානුසාරී ඉද භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ ඒතේ සන්තා විමුක්ඛා අතික්කම්ම රූපේ ආරුප්පා තේන කායේන පස්සෙත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛේනා හොන්ති තථාගතේ චස්ස සද්ධාමත්තං හෝති පේමමත්තං අපි චස්ස ඉමේ ධම්මා හොන්ති සේයතිදං සද්ධින්ද්‍රියං විරේන්ද්‍රියං සතින්ද්‍රියං සමාධින්ද්‍රයං පඤ්ඤින්ද්‍රයං අයං උච්චති භික්ඛවේ පුංගලෝ සද්ධානුසාරී ඉමස්ස පිඛෝ අහං භික්ඛවේ භික්ඛුනු අප්පමාදේන කරණීයන්ති වදාමි තං කිස්ස හේතු අප්පේව නාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රයානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේයාති ඉමං කෝ අහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනු අප්පමාද ඵලං සම්පස්සමානෝ අප්පමාදේන කරණීයන්ති වදාමි නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි අපිච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති කතංච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති ඉධ භික්ඛවේ සද්ධාජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති ධතානං ධම්මානං අත්තං උපපරික්ඛති අත්තං උපපරික්ඛතෝ ධම්මා නිඤ්ඤානං ඛමන්ති ධම්ම නිඤ්ඤානක්ඛන්තියා සති ඡන්දෝ ජායති ඡන්දජාතෝ උස්සහති උස්සහිත්වා තුලේති තුලයිත්වා පදහති පහිතත්තෝ සමානුකායේන චේව පරමං සච්ඡං සච්චිකරෝති පඤ්ඤාය ච නං පටිවිඤ්ඤ පස්සති Sāpi nāma bhikkhave saddhānā hosi. Tampi nāma bhikkhave upasaṅkhamanaṁ nā hosi. Sāpi nāma bhikkhave payurupāsanā nā hosi. Tampi nāma bhikkhave sotāvadhānaṁ nā hosi. Tampi nāma bhikkhave dhammasavanaṁ nā hosi. Sāpi nāma bhikkhave dhammadhāraṇā nā hosi. Sāpi nāma bhikkhave attupaparikkhā nā hosi. Sāpi nāma bhikkhave dhammanijjhānakkhanti nā hosi. Sopi nāma bhikkhave chando nā hosi. Sopi nāma bhikkhave ussāho nā hosi. Sāpi nāma bhikkhave tulanā nā hosi. Tampi nāma bhikkhave padhānaṁ nā hosi. Vippaṭipannāth bhikkhave micchāpaṭipannāth bhikkhave kīva dūre vimē bhikkhave mogha purisā apakkantā imasmā dhamma vinayā Atthi bhikkhave catuppadaṁ veyyakaraṇaṁ yassuddhiṭṭhassa viññō puriso na cirasseva paññāyattaṁ ājāneyya uddhisinsāmivo bhikkhave Kave ājāni satha metanti kecha mayam bhante kecha dhammasa anyata roti yopi so bhikkhave satta āmisa garu āmisa dāyādu āmisehi saṃsatthu viharati tassa payaṁ eva rūpi pano pana viyāna upeti evañcano assa Athanaṁ kareyyāṁ nacano eva massa nanaṁ kareyyāmāti Kimpana bhikkhave yantathāgato Sambhaso āmisehi visansattho viharati Sandhassa bhikkhave sāvakassa Satthu sāsane pariyogāya vattato Ayamanu dhammo hoti Satthā bhagavā सावकोऽहमस्मि जानाति भगवा नाहं जानामीति सन्धस्स भिक्खवे सावकस्स सन्तु शासने परियोगाय वत्ततो रुम्भनियं सन्तु शासनं होति ओजवन्तं सन्धस्स भिक्खवे सावकस्स सन्तु शासने परियोगाय वत्ततो अयमनुधम्मो होति कामन्तचोचनारुच अण्टि च अवशिंसतु उपशुंसतु शरीरे मांसलोहितं यन्तं पुरिषथामेन पुरिषवीर्येण पुरिषपरङ्कमेन पतन्तम्बं नतं अपापुनित्वा वीर्यस्य सन्तानं भविष्यतीति सन्धस्स भिक्खवे सावकस्स सन्तु शासने परियोगाय वत्ततो दिन्नं फलानं अन्यतरं फलं पाटिकं खं दिन्थेव धम्मे अन्या सत्तिवा उपादिशेषे अनागामिताति इदम वाच भगवा अन्तमना ते भिक्खु भगवतो भासितं अभिनन्दुन्ति कीटागिरिसुत्तं निच्छितं